මේ තත්ත්වය තුළ සත්කෝලේ ජනතාව දෙස ලක්බිමේ ජනතාවන් බලාගෙන ඉන්නවා. මෙවැනි දූෂණ චෝදන තියෙන විශාල පක්ෂයක හිටපු ජනාධිපති අපේක්ෂකට පැමිණි අවස්ථාවේ සත්කෝලේ ජනතාව ගන්න තීන්දු දියා මුල් රටේ ජනත බලාගෙන ඉන්නවා. රනිල් කිසිම නැමැති බුද්ධිමත් මෙරට ගොඩ ගන්න පුළුවන් යමක නායකය ලෙස එක්රා කිරීම අපේක්ෂා ජාති පක්ෂයක් විදිහට ජනතාවගේ ජයග්‍රහණ ලබා දෙන්න ක්‍රියා කරන මේ රටටම බලපාන ලෝකෙම බලාගෙන සිටින අවස්ථාවක් කියලා මම ප්‍රකාශ කරනවා.